වර්ණයේදී අපි අතව සිරන මහින්ද රාජපක්ෂ රජතුමාට සම්දානේ කාර්යභාරිතාම ශක්තිමත්ව කරගෙන යන අතර ජාතික පක්ෂය තුල මොන පෙරමුණ හැදුවත් ඒ පෙරමුණ හදන්න ගිහිලින් දේශපාල වශයෙන් නන්නස්තර වෙච්ච පිරිසක් ජනතාව උත්තර දෙන්න බලාවේ ඉන්නවා අගෝස්තු මාසේ 18 වෙනිදා වෙනකන්. ඒ නිසා ඉතිහාසයේ පුරා විවිධ පක්ෂ වලට මාරු වෙමින් දෝලණය වෙමින් ගමන් කරන මේ පිරිස ජනතාවේ ප්‍රතික්ෂේප දිනේදී ඈතනේ. ඒ නිසා අද අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේක්ෂක් ජනතා නිදහස් සම්දාන දේශපාලන බලවේගය අපිට පේනවා ගම් මට්ටමේ නගර මට්ටමේ ඒ වගේම චන්දපොළ මට්ටමේ ඉතාමත් ශක්තිමත් වෙන මොහොතක්. ඒ නිසා මේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමට අද ප්‍රධාන බලවේගය වන්නේ ජනතාව. ජනතාව අද සූදානම් එකක් සූදානම්.